බුදුහාමුදුරුවෝ දේශනා කරන 32 විකන්න කියලා. එහෙනම් මේ ආහාර හොඳට විකලා විකලා විකලා අණු වලට කඩලා බත් කෙලත් එක්ක මිශ්‍ර කරලා ඕජාව කරලා මේක ගිලින්න ඕන. ඒතර මා බඩවල් පොඩි බඩවල් කියලා මේ වස්සේ යනකොට ඒකේ තියෙන සිට් එකක් තියෙනවා ඒක බඩවල් වල. ඒකෙත් ජීර්ණ වෙනවා. HCL කියලා එකක් තියෙනවා හයිඩ්‍රොක්ලොරික් අම්ලය කියලා. මේක එකත් හදන්නේ වාතපිත සෙමෙන්. ඒ ඇසිඩ් එක හදන්නේ. වාතපිත සෙමෙන් හැදෙනකොට විශේෂ මේ විද්‍යාවක් තියෙනවා ඒකට. කයේ තියෙන වාතය අරගෙන හයේ තියෙන පිත හරින පිත කියන්නේ රස්නේ. හයේ තියෙන මේ සෙම වතුර හරගෙන ඒ ඇසිඩ් එක හදනවා. ඒ හදනකොට ඉස මුදුනේ ඉඳලා යටිපතුල දෙනක වාතය තියෙනවනේ. මේ සෛල ඔක්කොම ජීවත් වෙන ඔක්සිජන් වලින්. ඔක්සිජන් නැත්නම් මේ මැරෙනවනේ, කුණු වෙනවනේ. එනනම් මේ ඔක්කොම වාතයෙන් ජීවත් වෙන්නේ. ඒතකොට තේජෝ සෙල්සියස් 37යි ෆරන්හයිට් 98.6යි. එතකොට මේ වතුර ලේ දැන් මේ කියන ආපෝ තේජෝ වායෝ කියලා කියන වාතපිත සෙම කියන මේ තුනෙන් තමයි මුළු කය පවතින්නේ. SCL එක හදන්න වාතය ගන්නකොට අග්නියාසයේ තියෙන වාතය, පෙනාලු වල තියෙන වාතය, වකුගඩු වල තියෙන වාතය. මේ ඔක්කොම වාතය අරවත් ඔක්කොම නෙට්වර්ක් කළානේ තියෙන්නේ. ඒ හැම වාත හණුවකම ඒ තියෙන DNA RNA වල ඒ ජීන් වල අර තොරතුරු ටික තියෙනවා. එතකොට ඒ වාතය ගත්තාම සියලුම ඉන්ද්‍රියන් වල තියෙන වාත ප්‍රශ්න ටික ඔක්කොම ඒකට එනවා. තේජෝ ගත්තාම හැඟ අඟ මෙතන සෙල්සියස් 37 ඒ තේජෝ වල ඒ අණු වල තේජෝ කියන්නේ රස්නේ තණු වලින් ඇතිලා තියෙන්නේ. ඒ අණු වලත් නියස්ටි වල අර තොරතුරු ටික තියෙනවා. ඒ තොරතුරු ටික ගන්නවා. ලේවලින් ගත්තා ආපෝලින් ගත්තා වතුරෙන් ගත්තා මේ වතුර වලත් එක තියෙනවා ඒ අණු වලින්. එතකොට වාතපිත සෙමෙන් HCL හදනකොට HCL එක දන්නවා ඒ එයාට එයාගේ දැනුමට තේරෙනවා මෙයාට කැල්සියම් මෙච්චර කොහොනේයි. කය ආවල්තනින් අර වාතය ගන්නකොට ඒ අණු වල එක තියෙනවා. කැල්සියම් මෙච්චර කොහොනේ, පොටාසියම් මෙච්චර කොහොනේ, මැග්නීසියම් මෙච්චර කොහොනේ, මට විටමින් A B C D මෙච්චර කොහොනේ කියලා ඒ තොරතුරු ටික එක තියෙනවා HCL වල. ඇයි අර වාතපිත සෙමෙන් ගත්ත නිසා. අපි මේක අපල මේක හොන්දට පොඩි කරලා අඹරලා ඒකට කියන ග්‍රයින්ඩින් කරනවා කියලා. ග්‍රයින්ඩ් කරලා හොන්දට මේක ජෙලිය වගේ අදලා අණු කරලා දුන්නාම බඩවැල්ලිගේ ජීර්ණය වල කටේ 140% විතර ජීර්ණ වෙනවා. කටෙන් තමයි ගොඩක් ආහාර අනුමත වෙන්නේ. ඒක කයට හරියද ගැලපෙනවද නැද්ද කියලා. ඒතකොට බඩවැල්ල වල 120% විතර ජීර්ණ වෙනවා. 60% ඉවරයි. ඉතුරු 40 තමයි HCL එක. ඒක ගිනි වතුරක් වගේ යකඩ උණු කරන්න පුළුවන්. එච්චර සර ඇසිඩ් එකක්. ඒකට කිං වැටි තියෙනවා චුස් දාලා පිච්චිලා යනවා. ඉතුරු 40 එතන ජීර්ණ වෙනවා. ජීර්ණ වෙනකොට අපට ඕන විදිහට ගන්න බෑ. අර HCL එක අරකට එක තැවරෙනවා. මේකත් එක හැඹරිලා. තැවරිලා ඕජා වෙලා ලේවලට ගියාම ලේවලින් තමයි තීරණය කරන්නේ එයාට මොනවද කන්වර්ට් කරන්න කියලා. ඇයි HCL වලින් තීරණය කරන්න බෑ? ඇසිඩ් එකේ සර වැඩින්නේ. ඒ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලට ඔක්කොම කඩලා HCL තවරලා එළියට දානවා. ලේවලින් කරන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන මෙච්චරක් දෙන්න, ප්‍රෝටෝන මෙච්චරක් දෙන්න, නියුට්‍රෝන මෙච්චරක් දෙන්න කියලා කරලා මේක කැල්සියම්, මේක පොටෑසියම්, මේක මැග්නීසියම් කියලා එකතු කරනවා. ඒවා ලේවලින් සර්වාංගේ ප්‍රාදවති ස්පන්දන වේගෙන මුළු සර්වාංගෙම ලේ දුවනවා. අර කෝච්චි යනවා වගේ පාරවල් වල. ඒ යන ලේවලත් එක්ක අර වගේ ඉල්ල ඒ අවශ්‍ය තැන් වල වරඳෙනවා. ලුණු අවශ්‍ය තැන් වල ලුණු රඳෙනවා, ඇඹුල් අවශ්‍ය තැන් වල ඇඹුල් රඳෙනවා, සීනි අවශ්‍ය තැන් වල සීනි රඳෙනවා. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා කය නඩත්තු වෙනවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් හැනහිටිනවා. සවලෙන් සිමෙන්ති පැටවුවා වගේ කෑම පැටවන්න ගියාම. ඇයි? කටේ දත් තියෙන ආමාශයේ දත් නැහැ. එතන කටින් කරන්න ඕන වැඩේ කටින් කරන්න නැත්නම් ආමාශයේ දත් නැත්නම් කොහොමද කරන්නේ? ඒවා අපි කඩලා පොඩි කරලා හඹරලා කුන්තක රදනක පුරච්චාරෝග චාරෝය කියලා කියන්නේ ඒකනිකාර ෂෝරූම් එකේ තියන් හම්බෙච්ච එකක් නෙමෙයි, වැඩ ගන්න හම්බෙච්ච එකක්. කඩන්න ඕනේ, පොඩි කරන්න ඕනේ, හඹරන්න ඕනේ, ජෙලි කරන්න ඕනේ. ඒ ඔක්කොම කටින් කරන්න ඕනේ. ඒවා කරලා ඒක ඉවර කරලා හණු වලටම කඩලා ඒ හණු වලට හණු එකතු කරන්න පුළුවන් විදිහට පාසු කරලා යවන්න ඕනේ. එහෙම යවුවොත් බත් පාර්සලයකින් සාමාන්‍ය කටවල් පහක් කන්න බෑ, බඩ පිරෙනවා. ඇයි? බත් ඇටේ එක තියෙන ශක්තිය කැඩුවාම ශක්තිය වැඩි. ඒක හණු වලට කැඩුවාම තවත් ශක්තිය වැඩි. පරමාණුට කැඩුවම ඊට වඩා ශක්තිය වැඩි. එහෙනම් බත් පාර්සල් දෙකක් කන මනුස්සයාට බත් පාර්සලයකින් භාගයක් කන්න බෑ. ඇයි? අර ශක්තිය ජෙනරේට් වෙලා ඉවරයි. බඩගින්න ටග්ගල් නිවෙනවා. අපි අර වැඩිපුර කන නිසා අර වැඩිපුර තියෙන වලින් ශක්තිය වැඩිපුර ගන්න වෙන නිසා ප්‍රමාණය වැඩියෙන් ඕනේ. විකල කන්නේ ප්‍රශ්නේ හරියනවා. කැල්සියම් බැඳෙනවා නෙමෙයි. කැල්සියම් බැඳෙනවා කියලානේ කියන්නේ. කැල්සියම් බැඳෙනවා නෙමෙයි. කැල්සියම් ජීර්ණය වෙන්නේ නැහැ. පසක මාත්‍යක ලෙඩේට තියෙන එකම උත්තරය තමයි ඒක ලියන්න ඕනේ පොතේ. කැල්සියම් යාට ජීර්ණය වෙන්නේ නැහැ. කැල්සියම් අස්ථිවල බැඳෙනවා නෙමෙයි. එහෙනම් දැන් අස්ථිවල කැල්සියම් බැඳිච්ච නිසා නේද හිලාට කියලා එකක් ඇති උනේ? අතේ කැල්සියම් බැඳිච්ච නිසා නේද මේ කටු හැදුනේ? ඒක නිසා නේ මේ අත් වැඩ කරන්නේ. ඒතො බැඳිලා නේ ඔක්කොම හදලා තියෙන්නේ. බැඳෙන්නේ නැතු කොහොමද මේක හදන්නේ කට්ට? බැඳීම ප්‍රශ්නයක් නෙමෙයි, ජීර්ණය වෙන්නේ. දැන් මෙටබොලිසම් එක තියෙන කාරණේද ඔව් මට ඒ වචන දන්නේ නැහැ අපිට තියෙන හරි උපාසක මහත්තයා නිවැරදි දැන් උපාසක මහත්තයාට සීනි මොකද පැණිවලලු ටිකක් කොණ්ඩ කවුන් ටිකක් දෙනවා උපාසක මහත්තයා කනවා කාලේ වරලා ලේ චෙක් කරනකොට 400යි අපි මොකද කරන්නේ සීනි වැඩි කියලා දිය වැඩියවට බේද දෙනවා ඇත්තරම සීනි වැඩි ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ සීනි ජීර්ණය වෙන්නේ නැති ප්‍රශ්න ඇයි සීනි ජීර්ණය වෙන්නේ නැති අග්නියාසයෙන් ඉන්සුලින් ලැබෙන්නේ ඉස්සෙල්ල සාතිකය ලැබෙන්නේ ඒ නිසා ජීර්ණය වෙන්නේ එතන අග්නියාසය ඇතුළට යන ලේවල තියෙන සීනි වලට SLS හම්බෙනවනේ SLS කියන්නේ අපි නිකන් වචනෙට ඉන්සුලින් ලැබෙනවා නම් එයා ඒ ග්ලූකෝස් කියන කෙනාට ග්ලූකෝස් වලින් ඉන්න බැ ඉන්සුලින් ලැබුණාම එයා ග්ලයිකෝජන් වෙනවා ග්ලයිකෝජන් වල සෛල ඇතුළේ කියලා තැම්පත් වෙනවා එතකොට පැක් දෙකක් යනකොට කෑම කාලා මේ සීනි නැහැ සීනි තියෙනවා සෛල වල ගබඩා වෙලා තියෙන පැක් වෙලා තියෙන්නේ ඒවා ලේවල තියෙන්නේ එහෙනම් ලේවල තියෙන ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් වල පැක් වෙන්න අග්නියාසයෙන් ඉන්සුලින් ලැබිලා නැහැ බලන්න කොතනද ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ කියලා අපි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න අර ඌරාගෙන් හරි බල්ලාගෙන් හරි ඉන්සුලින් එකක් ගහලා මේ බලෙන් ඉන්සුලින් නම් SLS සාතික බලෙන් අර කීයක් හරි අරගෙන සීල් එකක් ගන්නවා වගේ එහෙම කරලා මෙයාව මේ අයින් කරගන්න අයින් කරලා චෙක් කරනවා හරියට මරි බලන්නකෝ ඉන්ජෙක්ෂන් එක ගාපු ගම හරි ගියා එටත් ඉන්ජෙක්ෂන් ගන්න ඕනේ මැරෙනකම් ලොරියක් විතර ඉන්ජෙක්ෂන් ගන්න ඕනේ යට ඇයි එයා උත්තර දෙන්නේ ඵලයට හේතුවට නෙමෙයි අග්නියාසය ඇයි ඉන්සුලින් දෙන්නේ නැත්තේ ඉන්සුලින් ඇදෙන්නේ නැහැ එහෙනම් ඇදෙන්න මොකද්ද කරන්න ඕනේ අග්නියාසයේ ඉන්සුලින් තියෙනවා එයා ඉන්සුලින් ලබා දෙන්නේ නැහැ ඇයි ලබා දෙන්නේ නැත්තේ සීනි ජීර්ණය වෙලා නැහැ ඇයි සීනි ජීර්ණය වෙලා නැත්තේ HCL වලින් හරියට තැඹිලා නැහැ තැඹිලා නැති නිසා ජීර්ණය නැහැ ඒ නිසා ඉන්සුලින් දෙන්නේ නැහැ HCL වලින් ඇයි තැඹිලා නැත්තේ තඹ ගන්න පුළුවන් ප්‍රමාණයෙන් ඇවිල්ලා නැහැ ඇයි තඹ ගන්න පුළුවන් ප්‍රමාණයෙන් ඇවිල්ලා නැත්තේ කටින් විකල නැහැ එක අතින් ඩ්‍රයිවිං කරනවා මේම බනිස් ගෙඩිය කනවා කොහොමද මේක ජීර්ණය වෙන්නේ විකා ගන්න වෙලාවක් නැහැ බ්‍රේක් එක ගන්නකොට කොළේ තියෙන මාළුපං ගෙඩිය නැහැ මාළුපං ගෙඩිය බඩට ගිහින් ගෙඩිය පිටින් ගිලලායි මේම කනකට බ්‍රේක් එක ගාව බක් ගාලා අරකේ ගිලුණා දැන් මාළුපං ගෙඩිය පිටින් මේ ජීර්ණය කරන්න පුළුවන් රමුටං ගෙඩිය කටේ තියෙන තාම යපුවේ නැහැ ඕම අරවනකොට එකපාරට බයිසිකලෙන් බක් ගාලා ගෙව බක් ගාලා අරකේ ගිලුණා ඇටේ පිටින්ම ගියා බඩට ඕම වෙන්නේ නැද්ද කකා කතා කරනවා ටීවී බල බල කතා කරනවා පත්‍රේ බලාගෙන කෑම කනවා ඉතින් කිසිම බලන්නකෝ මේ මිනිස්සයා කරලා තියෙන වැඩ හාමුදුරන්ට පොල්ලෙන් ගාලානේ කියලා අරක දක්මිටි කවන බත් එක කාලා අන්තිම බලනකොට හැන්දක් නැහැ කට්ටිය අනම් මේ පරිප්පලට බලන ස්කෑන් කරලා බඩේ යන්නේ හැන්දක් කාලා කල්පනාවක් නැහැනේ කොහොම වෙන්න පුළුවන් ඒ කාලෙන්දලම තියෙන භාග්‍යතුන් වහන්සේගේ විනය කෑම කනකොට කතා කරන්නේ වටපිට බලන්නේ ටීවී බලන්නේ පත්‍ර බලන්නේ සාකච්ඡා කරන්නේ වෙන අරමුණක ඉන්නේ ඇවිදින්නේ වැඩක ඉන්නේ එහෙම ඉන්නවනේ ඔක්කොම නවත්තන්න ඕනේ කැම කියන්නේ කයට දෙන ඖෂධයක් නේ බේසජ්ජයක් ඒක කැම වලට වඩා බේතක් මේ ලෝකේ කොයිවත් නැහැ එහෙනම් මුළු සර්වාංගයේ පැවැත්මට ආරසාවට දෙන විශේෂම බේත මේ ලෝකේ බත්තිගාන ඒ බේත හරියට ගන්න නැතුව අර ඖෂධ ටික කෑමට පසු කෑමට පෙර උදේ අවස දවස් කියලා වල පත අටට ඉඳවල බීලා වැඩක් නැහැ. ඇයි? ලෝකේ තියෙන හති උතුම් බේත හරියට ගන්න නැහැ. ශ්‍රේෂ්ඨම බේතට පයින් ගන්නවා අර කොයින්ද ගත්ත අර කොළ ටික හරියට ගන්න වෙලාවට. දුර්වලයි. ඒ කාලේ මේ බේත් එකක්වත් තිබුණේ නැහැ. මිනිස්සු ලෙඩුන්නේ නැහැ. ඒගොල්ලෝ මේ තාක්ෂණ හරියට පාවිච්චි කළා. ඒ කෑම එකේ සිට තියෙන ප්‍රිය වෙන්නෝ. ප්‍රිය වුණොත් විතරයි අනුමත වෙන්නේ. අකමැත්තෙන් කාලා බලන්න අජීර්ණ වෙනවා වමන යනවා ප්‍රිය වෙන්න ඕනේ කෑමට ප්‍රිය වෙන්න ඕනේ කෑම කන්න පෑයකට කලින් වතුර බොන එක නවත් ගන්න ඕනේ කෑම කාලා පෑයක් යනකම් වතුර බොන්න බෑ ඒක අපට කියලා දීලා නැහැ අපි බඩවැල් තෙමුණාම ලිස්සල යනවනේ කිලෝ 25ක් විතර පටවන්න පුළුවන් කියලා වතුර ටිකක් දාලා බඩවැල් තෙමලා බත් පාර්සල් 3ක් විතර ලෝඩ් කරනවා කොහොමද ජීර්ණ වෙන්නේ වතුර බිව්වත් මොකද්ද වෙන්නේ කියලා එයා දැනගෙන ඉන්න එපා HCL වල තනුකභාවය අඩු වෙනවා. ඇසිඩ් එකට වතුර දැම්මම මේකේ බලය අඩු වෙන්නේ නැද්ද? ඒතකොට මේ වාතපිත වලින් මේක හරියට උනලා උනලා උන්ටට ගිනි වතුර හදලා තියෙද්දි වතුර ටිකක් දාලා නිවල කැම ටික දාන කොහොමද ජීර්ණ වෙන්නේ? අජීර්ණ වෙච්ච සීනි, අජීර්ණ වෙච්ච ලුණු, අජීර්ණ වෙච්ච හැඹුල්, අජීර්ණ වෙච්ච ඒවා ගියාම අක්මාවෙන් අනුමත කරන්නේ නැහැ හැඹුල්. වකුගඩු වලින් අනුමත කරන්නේ නැහැ ලුණු. සීනි අනුමත කරන්නේ නැහැ අග්නියාසය. ගන්න වාතය අනුමත කරන්නේ නැහැ පෙනාලු. ඉතින් වාත රෝග හැමතැනම දද ඇවිල්ලා කුෂ්ඨ ඇවිල්ලා අලුවන් ඇවිල්ලායි වාතය පෙනාලුෙන් අනුමත කරන්නේ නැහැ. මුළු හැඟතරම ගිනියම් වෙලා සැර. ඇයි? අදවත සැර අනුමත කරන්නේ නැහැ. මිරිස් අනුමත කරන්නේ නැහැ. අඹුල් අනුමත වෙලා නැහැ. ඒකට සාපේක්ෂව කය රෝග ඇති වෙලා. අක්මාව අනුමත කරන්නේ තුවාලයක් වුණාම සනීප වෙන්නේ නැහැ, පැසවෙනවා, කුණු වෙනවා, කපන්න වෙනවා. ඇයි? සීනි අනුමත කරන්නේ අග්නිය අතේ. අනුමත කරන්නේ කොහොමද? HCl එකේ තනුක භාවය අඩු වෙලානේ. ජීර්ණ කරන්න විදියක් නැහැ. ඔක්කොම අජීර්ණ වෙච්ච දේවල් ඇවිල්ලා තියෙන ලේ වලට. සටිපෙට් එන්නේ නැහැ. සාතික වෙන්නේ නැහැ. සටිෆයි වෙන්නේ නැත්තම් ඒවට ඔක්කොම බේත් වලින් අත් කරන්න ඕනේ. කෑම කන්න පැයකට කලින් වතුර බොන එක නවත්තන්න ඕනේ. කෑම කාලා පැයක් යනකම් වතුර බොන්න බෑයි. අර හොඳට තැඹිලා තැඹිලා ජීර්ණ වෙන්න එපා. ඇසියල් වල මේ ඔක්කොම මේ කැඩෙන්න එපා. අණු වලට වෙන් වෙන්න එපා. ඉතින් පැයක් යනකම් ඒක කරන්නේ නැහැ. වතුර බොන්නේ නැහැ. කලබලයට කන නිසාලු වතුර තිබදයි. මේ ඔක්කොම ගිල ඉර වෙනවනේ. ඒකට ඒවා තල්ලු කරන්න වතුර බොන්න ඕනේ. හොඳට විකලා පොඩි කළා ජෙලි කළා මේ කෑම ගත්තාම කිසිම දෙයක් වෙන්නේ නැහැ. වතුර තිබය දෙන්නේ නැහැ. ඇදෙන්න විදියක් නැහැ. නාලා කෑම කන්නේ ඇයි? ඇඟේ සෙල්සියම් 37යි උෂ්ණත්වය නාපකම 25ට 28ට බයින. ඒකනේ වෙවුලන්නේ. සෙල්සියම් අඩුයි. එතකොට ඇඟේ තියෙන ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් ටික ඔක්කොම වැය කරනවා උෂ්ණත්වය 34ට ගන්න. එතකොට බත් පැකට් එකක් යවනවා බඩ ඇතුළට. බත ජීර්ණය කරනවද උෂ්ණත්වය වැඩි කරනවා. දෙකක් කරන්න බෑනේ එකයි කරන්නේ. ජීවය බේර ගන්න ඕන උෂ්ණත්වය වැඩි කරන බත ජීර්ණය කරන කතා අරිනවා. අජීර්ණ වෙලා තමයි ඇඟට සැරිලගත වෙන්නේ. ලෙඩ වෙනවා. කෑම කාලා ගිල්ල නානවා. එතකොටත් ඒකම නෙවෙන්නේ. උෂ්ණත්වය අඩු වෙච්ච ගමන් ජීර්ණ ක්‍රියාවලිය නවත්වා උෂ්ණත්වය වැඩි කරන වැඩේ කරනවා. එතකොටත් ලෙඩ වෙනවා. පැය 8ක් නිදා ගන්න ඕනේ. නිින්ද නැහැ. එතකොටත් ලෙඩ වෙනවා. තේජෝ දාතු වැඩි වෙනවනේ. ඒක දහණය වෙන ප්‍රතිශතය වැඩි යංගි. තීරණය වෙලා තියෙන වතුර බෝතල් 6ක් කියලා නෙමෙයි. වතුර බෝතල් භාගයක් වෙන්න පුළුවන්, 10ක් වෙන්නත් පුළුවන්. ඒක තියෙන්නේ ඩිස්ත්‍රික් එකට සාපේක්ෂව. බදුල්ල බණ්ඩාරවල 6ක් බිව්වම වකුගඩු ගියා. ඇයි? ඇඟේ වතුර වැඩිනේ පෙරන්න එපා අයින් කරන්න එපා. පැය 24 මර කම්ම කර්මාන්ත ශාලාවක වගේ වකුගඩු වැඩ. සීතල වැඩි වතුර වැඩි අයින් කරන්න ඕනේ. වකුගඩු දෙක ගියා. කොළඹ වගේ හිටියාම රස්නේ වැඩි. අඩුවෙන් වතුර බොනවා. එතකොටත් වකුගඩු ගියා. ඇයි? වතුර නැහනේ. ලේ වලින් වතුර ගන්න ඕනේ. ලේ ටික අරගෙන පෙරලා ඒකේ වතුර නැවත රීසයිකල් කරනවා. ඇයි මේ කයට වතුර නැන්නේ? කය නඩත්තු කරන්න එපා. එතකොටත් වකුගඩු ගියා. සෙල්සියස් 32ට වඩා වැඩි නම් එතන 6ක් බොන්න ඕනේ. සෙල්සියස් 40ක් විතර තියෙනවා නම් එතන 6ක් නෙමෙයි 10ක් බොන්න ඕනේ. සෙල්සියස් 25ට හඩු නම් වතුර බෝතල් 3යි. සෙල්සියස් 20ට හඩු නම් වතුර බෝතල් 2යි. සෙල්සියස් 4.5 තියෙනවා නම් උගුරු දෙකක් තුනක් අර පොඩි අඬ කෝප්පයක් වගේ එකක් බොන්නේ. දැන් හිමාලයෙන් කටි වතුර බොන්නේ නැහැ. දවස් 3කට එකක් බොන්නේ. ඇයි? මයිනස්. ජල වාෂ්ප වැඩි හිම. එතකොට හැඟට මේ සයිලවල ඔක්කොම මේක මාළු දැලක් වගේනේ. කවුද කිව්වේ මේ සම වැහිලා තියෙනවා කියලා? ඔක්කොම හිල්. හොඳට පිපාසයෙන් මඩ වතුරකට බැල බලන්න. පිපාසයක් නැහැ. ඇයි? මේ සයිල වලින් අර ඔක්කොම උරලා ගන්නවා ඇතුළට. අවශෝෂණය කර ගන්නවා. නිවැරදි වචනේ. එයා ඔක්කොම ටික අරගන්න. ඒතර වතුර තිබා නැති වෙනවා. එහෙනම් මේ ජල වාෂ්ප වල වතුර වැඩි නම් බොන්න අවශ්‍ය නැහැ. එයා මේ ජල වාෂ්ප වලින් ගන්නවා ඇතුළට. අරගෙන ඒක රිකව කර ගන්නවා. අපි කය පිළිබඳ හරියට තේරුම් අරන් ඉන්න ඕනේ. මේක සීතල වැඩි එන පිපාසය අදුනොත් විතරක් බොනවා. පිපාසය ඇදෙන්නේ නැති ඇයි? ඒ අවශ්‍ය ටික මෙයා ගන්නවා කයි. ඒ නිසා පිපාසය ඇදෙන්නේ නැහැ. කලන්තේ වගේ පිපාසයයි සෙල්සියස් 35ක් විතර. බැහැම් පැයට වතුර තිබා දෙනවා. එතකොට බොන්නේ බකුගඩු ගියා. මිනාස කයේ ක්‍රියාවලියක් තියෙනවානේ. කයේ මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාවලියක් තියෙනවා. ඒක කරනකොට බයිස්රාවෙන් කෑම හුයන කෙනාගේ බලන්න අවශ්‍ය වෙනකොට බෑග් එකක් එළියට එනවා. ඇයි අර කර සුද්ධ කරපුවා ලීස් කපපුවා අල සුද්ධ කරපුවා ඒ කරපුවා මේ V60 අර මේ ඔක්කොම එකතු වෙලා අර ඔක්කොම ටික බෑග් එකක් එළියට එනවා. උදේට දවල්ට අවසර කෑම හදනකොට තුන් වතාවට බෑග් හයක් විතර ඇතුළට යනවා. පොඩි බෑග් එකක් එළියට එනවා. ඒක බයිස්රාවිය. ඒ වගේ අපේ කය ක්‍රියාත්මක වෙනකොට ඒ කයෙන් බයිස්රාවිය තියෙනවා. සෙම, ඔටු, දාඩිය, මූත්‍රා, මල කියලා. එතකොට ජීර්ණ පද්ධති ක්‍රියාවලියේ බයිස්රාවිය කරන මල. එතකොට මේ කය අනිත් ඔක්කොම එකෙන් වතුරනේ වැඩිපුර බයිස්රාවිය වෙන්නේ. එතකොට ඒක දවල්ට යන ප්‍රමාණය අඩුයි. ඇයි? වාෂ්ප වෙනවා. ඉර දෙක ඒ රස්නෙත් එක එක වාෂ්ප වෙනවා. එතකොට මූත්‍රා ප්‍රතිශතය අඩුයි. වායුගෝලයේ සීතල වෙච්ච ගමන් වාෂ්ප වෙන්නේ නැහැ. එළියට යන්න බෑනේ. එතකොට කොහෙද වෙන්නේ? ඒ ඔක්කොම එකතුලා වකුගඩු වලින් පෙරලා එළියට එන සීතල කාලේ මූත්‍රා වැඩියෙන් යනවා. සීතල කාලේ මූත්‍රා වැඩියෙන් යනවා. රස්න කාලේ දාඩිය වැඩියෙන් යනවා. මූත්‍රා වැඩියෙන් යන්නේ නැහැ. ඒක කය ක්‍රියාවලිය. ගොඩාක් දුරට කැරට් පොලස් කියලා නෙමෙයි සීය පවත් ගන්න ඕනේ. රස වර්ග 6යිනේ තියෙන්නේ ලෝකේ. මොනවා කෑවත් ඒ රස වලින් පිට එකක් නැහැනේ. ඒතකොට ලුණු රස දැනගන්නකොට ලුණු රසයේ සීය පිටවනවා. ඇඹුල් නම් ඇඹුල් කියලා පිටවනවා. මිරිස් නම් මිරිස් කියලා සැර කියලා පිටවනවා. කාට නම් කාට කියලා පිටවනවා. තිත්ත නම්